ගෞරවනීය ලොකු හඳුරන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පිනතුනි සනත් සිරිවර්ධන මහත්මයා, ශානි නෝනා, තමගේ ආදරණීය ඥාතීන් හිතවතුන් කවුරුත් ඒක රාශී කරගෙන ඊටාම වටිනා පින්කමක් සිදු කරලා නිමාටපත් වෙච්ච අවස්ථාව. ඉතින් මේ අවස්ථාව තමයි පින්කමේ වැදගත්ම අවස්ථාව. කලාව පින්කම ගැන හිතලා එහි ආනිසංස කල්පනා කරලා හිතේ ඇති කරගත්තා වූ පින් සිටිවිලි වඩාත්ම ඉහළ මට්ටමකට පත් කරගන්නයි මේ අවස්ථාව තියෙන්නේ. පින්තුනි, අපේ ස්වාමින් වහන්සේලාට දානීය පූජා කිරීමෙන් ලබන ප්‍රධානතම ආනිසංසය තමයි ධර්මය අහන්නට අපට අවස්ථාව ලැබෙනවා. ඔබට ඕනෑම කෙනෙකුට යමක් පූජා කරන්න පුළුවන්. සතා සිව්පාවගෙන්දන් අසරණ අයට, හෝම්ලස් අයට, වෙනත් කෙනෙකුට ඔබට ඕනම වෙලාවක යමක් පූජා කරලා පරිත්‍යාග කරලා ඔබට පිනක් සිදු කරගන්න පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේලාට ඔබ යමක් පූජා කරනකොට ඔබට ලැබෙන විශේෂ ආනිසංසයක් තමයි, බෙනිෆිට් එකක් තමයි ඒ ධර්මය අහන්නට අවස්ථාව ලැබීම. දානීය පූජා කිරීමට සමගාමීව ඔබට ජීවිතයේ තේරුම් ගන්නට පුළුවන් වටිනා අනුශාසනාවක් ඒ ධර්මය තුලින් ඔබට තේරුම් ගන්නට පුළුවන්. පින්නතුනි, ධර්මයේ අහනට අවස්ථාව ලැබීම අපේ මේ සසරෙදි කළා වූ මහත් වූ පින කනිසංශය. අන්නේ ආනිසංශය අඩු වුණොත් ඇතැම් විට දානෙ දුන්නත් බණහන අවස්ථාව වෙන විට මොකක් හරි හේතුවකින් මගහැරලා යනවා. ඇතැම් විට කලින් යන්න උනත් වෙනවා. ඒක පින්නතුනි නිකන් සරල දෙයකින් ලැබෙන්නේ නැහැ. ඒක ලොකු පිනකින් ලැබෙන සසර ආනිසංශයකින්. අන්නේ ආනිසංශය ලැබපු අය හැටියට ඔබ හුඟක් වාසනාවන්තයි. අන්න ඒ වාසනාවන්ත බව තවත් දිනු කරගන්නට මේ අවස්ථාව කරගන්නට ඕන. විශේෂයෙන්ම අද මේ පින්කම සිදු කරේ මීට වසරකට කලින් මියගිය තමගේ ආදරණීය පුතුණුවන්ට පුණ්‍යානුමෝදනා කරන්නට. මේක පින්නතුනි දෙමව්පියන් විසින් බලාපොරොත්තු වන කරුණක් නෙවෙයි. දරුවන් හදන දෙමව්පියන් බොහෝ විට බලාපොරොත්තු වන්නේ දරුවන්ගෙන් තමන්ට කවදාහරි පින් ටිකක් අනුමෝදන් කරයි කියලා. ඒක තමයි දෙමව්පියන්ගේ බලාපොරොත්තුව. එහෙම වුණත් පින්නතුනි අපේ මේ බලාපොරොත්තුව සම්පූර්ණ වෙනස් වෙන අවස්ථා අපේ ජීවිත තුල අපි දැකලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අප විසින් නිතරම සිහිගලිය යුතු කාරණා කීපයක් ගැන. ඒ කාරණා තුනෙන් එක කාරණයක් තමයි සබ්බේ පියේහි මනා භාවෝ නානා භාවෝ විනා භාවෝ අබින්හන් පච්චවේකිතබ්බං. අපි ප්‍රියමනාප, අපි කැමති හැම දෙයකින්ම අපට වෙන් වෙලා යන්නට සිද්ධ වෙන බව නිතරම මෙනෙහි කරන්න කියලා. මොනවද අපි කැමති දේවල්? අපි කැමති අපේ ගේ දොර ඉඩකඩම් වලට කැමති, අපේ දරුවන්ට කැමති, ඒ විතරක් නෙවෙයි අපේ ජීවිතයට, අපේ රූප සම්පතිටත් අපි කැමතිනේ. අපි කරන රැකියාවට කැමති. රැකියාවක් වුණත් පිනොතින අපිට හැමදාම ඒකයි අයිතියක් නැහැ. කවදාරි දවසක අපි රැකියාව විස්රාම යන්නට ඕන. ඉතින් ජීවිතේ අපි මේ ලබලා තියෙන හැම දෙයක්ම අපිට කවදාහරි දවසක වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව නිතරම මෙනෙහි කරන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එහෙනම් පිනොතුනි දරුවෙක් ගැන අමුතුවෙන් කියන දෙයක් නැහැ. ඔබ කලින්ම මේ දේවල් සිහි කරගෙන තියෙනට ඕන දේවල්. බොහෝ දෙනෙකුට මේ වගේ කාරණයක් කිව්වොතින් ඔබේ දූ දරුවන් ඇතැම් විට ඔබට කලින් ජීවිතේ සමුගන්න පුළුවන් කියලා අපි බනකට එහෙම කිව්වොතින් සමහර අය කැමති නෑනේ. එහෙම කියනට අනේ හාමුදුරුවෝ නිකන් නරක කතා කියන්නේ. ඌව කියන්න හොඳ නෑ එහෙම කියලානේ. එහෙනම් ඒක කියන්න ඕන බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරුවෝ ඒක තමයි අපිට මුලින්ම කිව්වේ. අපි කැමති, අපි ප්‍රියමනාප සියලුම දේවල් වලින් අපට වෙන් වෙනට සිද්ධ වෙනවා. දරුවන්ගෙන්, ඥාතීන්ගෙන්, දේපළ වලින් විතරක් නෙවෙයි. අපි මේ පෝෂණය කරන අපේ ශරීරෙනුත් අපට වෙන් වෙලා යන සිද්ධ වෙනවා. විශේෂයෙන් තමන්ගේ ළඟම ඥාතියෙක් මිය ගිහිපු අවස්ථාවකදී අපි කළ යුතු ප්‍රධානතම කාරණය තමයි ඔබ මේ කරන්නේ. ඔබේ හිතේ පින් සිතිවිලි ඇති කරගෙන දාන සීලාදී පින්කම් සිදු කරගෙන හිතේෙහි කුසල චේතන ඇති කරගෙන ඒ ඇති කරගන්නව පින් සිතිවිලි තමන් නමින් මිය ගිය ඥාතින්ගේ පින් අනුමෝදන් කරවීම තමයි කළ යුතු පළවෙනි දේ. ඔබ ඒ දේ ඒ දරුවා මිය ගිය දවස් ඉඳලම කරන්නට ඇති. ඇයි අපි මෙහෙම කරන්නට ඕන? මෙහෙම කරන්න ඕන පින්නතුනි, ඒ අය පින් බලාපොරොත්තුවකින් සිටිනව නම් ඒ අය මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වෙනවා, හොඳ ජීවිත ලබා ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒ දරුව වෙනුවෙන් අපට වෙන කරන්න දෙයක් නැහැ. අපිට ඇඬුවයි කියලා ඒ දරුවට ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. අපට මේ වගේ හොඳ කුසල චේතන ඇති කරගෙන ඒ හිතේ ජනිත කරගත්තා වූ පුණ්‍ය ඵලය ඒ දරුවන්ට අනුමෝදන් කරනකොට, මියගේ ඥාතීන්ට අනුමෝදන් කරනකොට අපේ හිතට යම්කිසි විදක සැනසීමක් ලැබෙනවා. අපට කරන්න පුළුවන් යුතුකම අපි කළා කියලා. ඒ විතරක් නෙමෙයි, ස්වාමීන් වහන්සේලා දකිනකොට දානය පූජා කරනකොට බණහනකොට මේ හැම දෙයකින් අපේ සිත ඇතිවන්නේ පින් සිතවිලි. අන්නේ පින් සිතවිලි ඇති වෙනකොට අපට අර දුක ශෝකය දුර වෙල යනවා. පින්නතුණෙක් gedaraka කෙනෙක් මරණයට පත්වීම කියලා කියන්නේ අවමංගල කාරණයක්. නමුත් බෞද්ධයන් හැටියට අපි අවමංගල කාරණය හැමදාම අවමංගලයක් විදිහට හිතන්නේ නැහැ. අන්නේ අවමංගල කාරණයම අපි අනිත් පැත්තට මංගල කාරණයක් බවට පත් කරගන්නවා. මොනවද අපි කරන මංගල කාරණා? දානංච ධම්මචර්යාච දන් දීම මංගල කාරණයක්. ධර්මයේ හැසිරීම මංගල කාරණයක්. සමනානංච දස්සනං ශ්‍රමණයන් වහන්සේලා දැකීම මංගල කාරණයක්. ඥාතකානංච සංඝෝ ඥාතින්ට පින් යන වදන් කිරීම සැලකීම මංගල කාරණයක්. පුත් දාරච සංඝෝ දූ දරුවන්ට සැලකීම මංගල කාරණයක්. ඒ වගේම ධම්මචර්යාච කාලේන ධම්මසවණං කාලේන ධම්මසාකච්ඡා. මෙන්න මේ වගේ පින්තුණි බෞද්ධයන් වශයෙන් අපේ තියෙන ලක්ෂණය තමයි අපිට එක අවමංගල කාරණයක් ජීවිතයට ආවට පස්සේ අපි එකම අවමංගල කාරණේ නිමිති කරගෙන මංගල කරුණ රැස්නක් අපි ජීවිතේ සිදු කර ගන්නවා. මේකට කියන්නේ සුප්‍රීම් බ්ලෙසින්ස් කියලා. මේක තමයි බෞද්ධයාගේ තියෙන ලක්ෂණය. පින්තුණි අනේම කරන්න අපේ ජීවිතයට එළඹෙන මේ අභියෝග වලින් මනසට එන දුක් ටිකෙන් අපිට නිදහස් වෙන්නට යම් කිසි විදයක හැකියාවක් තියෙනවා. ඔබාලයේදී බුදුරජාණන් වහන්සේගේ කාලේ කිසා ගෞතමී වැනි අය ඈට හිටියේ එකම දරුවා මිය ගියා. මිය ගියත් මේ අම්මා විශ්වාස කළේ නැහැ තමන්ගේ දරුවා මිය ගිහිල්ලා කියලා. ඒ දරුවට බෙහෙත් කරන්න කියලා හිතාගෙන හැමතැනම දිව්වා. අන්න එවැනි අවස්ථාවක බුදුහාමුදුරන්ගේ ළඟටත් මේ කාන්තාව ආවා. අනිත් හැමදෙනාම කිව්වේ මේ දරුවා මැරිලා අහක් කරන්න මේ දරුවට ප්‍රතිකාරයක් නැහැ කියලා. නමුත් බුදුහාමුදුරේ මේක පාර කිව්වේ නැහැ. බුදුහාමුදුර කියනවා නැගණියනි මට ඔබේ දරුවා සුවපත් කරන්න පුළුවන්. හැබැයි ඔබ මං වෙනුවෙන් දෙයක් කරන්නට ඕන බෙහෙතක් ගේන්න ඕන. මොකද්ද ඒ බෙහෙත? ඒ බෙහෙත තමයි නොමල ගේකින් අබ ටිකක් රැගෙන එන්න කියලා. කිසියම් ඥාති මිත්‍ර ආදීෙක් නොමල ගේකින් අබ ටිකක් අරන් එන්න කියලා. ඉතින් ඇය දරුවත් අරගෙන හැම ගෙදරකටම ගියා කෙනෙක් නොමරිච්ච ගේකින් අබ අරන් එන්න. යන ගෙවල්වල අබ තියෙන ඉන්දියාවේ අබ කියන එක බොහොම ප්‍රසිද්ධ දෙයක්. ඉන්දියාවේ හදන හැම කෑමකටම අබ දානවා. ඔබට හිතේ ඇයි මේ අබම හොයාගෙන එන්නේ කියලා කිව්වේ නේද? දැන් අපේ ගෙවල් වල තියෙන ලුණු පොල් කට්ට වගේ තමයි ඉන්දියාවේ අබ කියලා කියන්නේ. අබ, කොත්තමල්ලි, සුදු ලුණු මේ වගේ දේවල් ඉන්දියාවේ හැම ගෙදරකම වගේ තියෙනවා. පින්නතුණි අබ අවම වශයෙන් ගෙදරක තියෙන දෙයක්. ඉතින් ඒ හැම ගෙදරකෙම අබ හම්බුණා. නමුත් ඒ කිසිම ගෙදරක මිය ගිහිපු නැති කෙනෙක් හිටියේ නැහැ. ඇයකම තේරුණා තමන්ගේ දරුවාට උනේ මොකද්ද කියලා. ඇය දරුවා දමන බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිට ආවා. ඇය දහම තුලින් සැනසුණා. ඒ කාන්තාව තමන්ගේ දරුවාගේ ඇතිවෙච්ච දුක බුදුරජාණන් වහන්සේගේ ළඟදී ධර්මය අහලා ඒ තුලින් සැනසුණා. ඒ විතරක් නෙවෙයි පිනතුණි තවත් කාන්තාවන් හිටියා. ඇතැම් විට දරුවෝ ඥාතීන් අම්ම තාත්ත සියලක්ම පටාචාරා වැනි අය එකම දවසෙහි මලගෙවල් පහක් හයක් වෙච්ච අය. තමන්ගේ ජීවිතේ නැති වෙන තියෙන සියලුම ඥාතීන් එක දවසෙ නැති වුණා. අන්න එවැනි අයත් පිනතුණි සැනසුනේ මේ ධර්මය තුළට ඇවිල්ලා. ඉතින් අපටත් මේ දහම තුලින් තමයි සැනසීම ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුණි අපේ ජීවිතය කියලා කියන්නේ හරියට අයිස්බර්ග් වගේ. අයිස්බර්ග් ඔබ දැකලා ඇති. මුහුදේ පාවේ පාවේ තියෙන අයිස් කඳු. මේ අයිස් කඳේ ලක්ෂණය තමයි වතුරෙන් උඩට පේන බොහොම ටිකයි. වතුරෙන් යට අයිස්බර්ග් එකේ වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා. අපේ ජීවිතත් පින්නතුණි අයිස්බර්ග් වගේ. ඇයි එහෙම කියන්නේ? අපේ ජීවිතයේ උඩට පේන්නේ බොහොම ටිකයි. අපේ දරුවන්, ඥාතීන්, රැකිරක්ෂා, අපේ ගේදොර ඉඩකඩම් ටික තමයි අපට උඩට පේන්නේ. අර වතුරෙන් උඩට පේන ටික වගේ අයිස්බර්ග් එකේ. එහෙනම් පින්නතුණ අයිස්බර්ග් එකේ යට කොටස මොකක්ද එහෙනම්? අයිස්බර්ග් එකේ යට ටික තමයි අපේ කර්ම ශක්තිය. වැඩි ප්‍රමාණයක් අපේ ජීවිතයේ කොයි තැනට මෙහෙවන්නේ කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ අයිස්බර්ග් එකේ යට වගේ මේ කර්ම ශක්තිය. අපේ දරුවන්ගේ ඉරණම මොකද්ද? අපේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද? ජීවත් වෙන කාලය කොපමණද? අපට ජීවිතේ ලැබෙන වාසිය අවසි මොනවද? මේ සියල්ලක්ම තීරණය කරන යට තියෙන නොපෙනෙන බලවේගය තමයි ඉන්විසිබල් හෑන්ඩ් එක වගේ තමයි අපේ කර්ම ශක්තිය. මෙන්න මේක හරියට ධර්මය තුනේ කෙනෙක් තේරුම් ගත්තොත් අර අයිස්බර්ග් එකේ උඩ තියෙන කොටසට නෙවෙයි එච්චර බොරි වෙන්නේ. යන් නිතරම අවධානය යොමු කරන්නේ අයිස්බර්ග් එකේ යට කැලලට. එහෙනම් මොකද කරන්නේ? ජීවිතේ හැකියතාක් දුරට හොඳම කර්ම ශක්තියින් සිද කරගෙන ජීවිතේ අනාගතේ එන තියෙන අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විදියට හොඳ කර්ම ශක්තියක් ඇති කරගන්නවා. එහෙම කිව්ව ගමන් බොහෝ දෙනෙකුට හිතෙන්නේ ආ හාමුදුරනේ අපි එහෙනම් ලොකු පින්කම් කරනවා. අපි මාසිකව හාමුදුරන්ට දානේ පූජා කරනවා. අපි පන්සලට ගොඩ නැගිල්ලට වියදම් කළා. අපි පන්සලේ කටින පින්කමක් කළා. අපි ලොකු පින්කම් ජීවිතේ කළා තියෙන්නේ කියලා බොහෝ දෙනෙකුට හිතෙන්නේ. ඒවත් පින්නොතින් පින්කම් තමයි. නමුත් බුදුහාඳුරන්ගේ දහමනුව වඩාත්ම ගැඹුරින්ම වඩාත්ම අර්ථවත් ආනිසංසදායි පින්කම් මොනවාද කියලා අපි හොඳට නොනින් තේරුම් ගන්නට ඕන. ඒ පින්කම් අතරින් පින්නොතින් ප්‍රධාන වශයෙන් මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවලින් අපි හැකිතාක දුර ශක්තිමත් වෙන්නට ඕන. දානය කියන්නේ පින්නොතුනි gederi ඉන්න තමන්ගේ වැඩිහිටි අම්මට තාත්තට gederi ඉන්න සුරතල් සතාට දානය පූජා කිරීමේ ඉඳන් කැම බීම දීමේ ඉඳන් සාංගික දානමේ පින්කම දක්වා නොඑක් විදියේ පින්කම් පරිත්‍යාගයන් අපි ජීවිතය කළ තියෙනට ඕන. ඒ විතරක් නෙවෙයි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු ආකාරයට සියලු දානයන් අතරින් ඉහළම දානය වන ධර්ම දානමේ පින්කම් අපි කළ තියෙනට ඕන. ඒ වගේම නිවෙස් හදන අයගේ ආවාස හදන අයගේ අවස්ථාවලට අපි සම්බන්ධ වෙලා තියෙනට ඕන, උදව් කරලා තියෙනට ඕන. ඒ සියල්ලටම වඩා පින්නතුනි අපි ඉහළම පරිත්‍යාගයක් සඳහා අපේ මනස මෙහෙවලා තියෙනට ඕන. පරිත්‍යාග කරන්න අමාරුම දේ මොකද ජීවිතේ? තමන්ට දෙන්න අත්හරින අමාරුම දේ මොකද්ද? ඒ අමාරුම දේ තමයි තමන්ගේ ළමයෙක් දරුවෙක් සාසනයට පූජා කිරීම. මේක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. කෙනෙකුට මහාන වෙන්න කිව්වොත් වැඩිහිටි කෙනෙකුට කැමැතියි මහාන වෙන්න. හැබැයි තමන්ගේ දරුවෙක් මහාන කරන්න කිව්වොත් කැමැතිද? බොහෝ දෙනෙක් කැමති නැහැ ඒකට. මේක පින්නතුනේ මේ ජීවිත කාලේ අපිට කරන්න බැරි වෙන්න පුළුවන්. සමහරයට දරුවෝ නැහැ, සමහරයට පුතාලා නැහැ, සමහරගේ දරුවෝ දැන් ලොකුයි. කමක් නැහැ. තමන් පරිත්‍යාග නොකරට කම නැහැ, සාසනයට පූජා නොකරට කම නැහැ. නමුත් තමන්ගේ හිතේ කොතනක හරි තියෙනට ඕන තමන් මේ ආත්මේ නැති වුණත් සංසාර කවද හරි ආත්ම භාවයක තවත් මව 500ක් ගිහිල්ලා හරි මට ලැබෙන දරුවෙක් මම සාසනයට පූජා කරනවා කියන. මෙන්න මේ සිතවිල්ල පින්නතුනි යම් කිසි කෙනෙකුගේ හිතේ තියෙනවා නම් තමන්ගේ ලේන් දහදියෙන් කුසෙන් කිරෙන් බිහිවෙච්ච දරුවෙක් සාසනයට පූජා කරන්න පුළුවන් මානසිකත්වයේ කෙනෙකුට තියෙන පුළුවන් නම් ඒක නට පින්නතුනි පරිත්‍යාග කරන්න බැරි දෙයක් නෑ. මෙන්න මේ මානසිකත්වය තියෙනවා නම් අපේ සියලුම ගුණධම් වැඩෙනවා පින්නතුනි. මේ පරිත්‍යාගයේ සීලත්වය මත අපට කරන්න බැරි පරිත්‍යාගයක් නෑ. ඉන්දියාවේ රජ කරපු අශෝක රජතුමා සුවිශාල පරිත්‍යාගයන් කරා ශාසන වෙනුවෙන්. විහෙර විහාරස්ථාන 84,000ක් ඉදිකල ශාසනෙට පූජා කළා. ඔහු පස්සේ ස්වාමීන් වහන්සේලගෙන් ඇහුවා, "ස්වාමීනි මම දැන් ශාසනයට උරුමකාරයෙක්ද?" කියලා. රහතන් වහන්සේ ලිගුවා, "නෑ ඔබ උරුමකාරයෙක් නෙවෙයි" කියලා. "උරුමකාරයෙක් වෙන්න නම් ඔබ දරුවෙක් ශාසනෙට පූජා කරන්න ඕන" කියලා. එතුමාට හිටිය දුවයි පුතයි දෙන්නම ශාසනෙට පූජා කළා, රහතන් වහන්සේල වුණා. එතනින් තමයි ශාසනික කුරුමේ ලැබුවේ. පින්නතුනි මෙන්න මේ මානසිකත්වයක කෙනෙක් ඉන්නවා නම් ඒ තැනැත්තාගේ සිත හුඟා දීන වෙනවා. ඒක නා තමන්ගේ දරුවට විතරක් නෙවෙයි. තමන්ගේ දරුවා පෝෂණය කරන කාලේ තවත් ඥාතින්ගේ අයට දරුවන්ට වෙනත් අසරණ දරුවන්ට එයට සලකනවා. ඔබේ දරුවාට ඔබේ දුවට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ බොහෝ විට කරන්නේ බෝධි පූජාවක් කරන එකනේ. ඒකත් හොඳයි. නමුත් ඒ වගේ මානසිකස්ථායි දෙයක් තමයි ඒ දරුවගේම වයසින තවත් අසරණ දරුවන් කිහිප දෙනෙකුට උදව් කරන්න. ලෙඩ වෙච්ච වෙලේ ඉන්න අයට ශ්‍රී ලංකාවට එහෙම ගියාම පිළිකාරෝහලේ ළමාවාටුවට එහෙම ගිහලා ටිකක් බලලා එන්න. උදව්ව නොකරත් කමන්නේ. අර මරණයේ පෙනිපෙනී සෙල්ලම් කර කර ඉන්න දරුවන් දිහා බලලා එන්න. ඒ අම්මලා නැතිින් හැලෙන කඳුළු දිහා බලලා එන්න. පින්නුතුනි මෙන්න මේත් එක්ක අපේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපිත් යම්කිසි පරිත්‍යාගයක් කරන්න හුරු වෙනවා. ඒත් එක්කම තමන්ගේ කර්ම ශක්තිය කුසල කර්ම ශක්තිය ශක්තිමත් වෙනවා. වැඩිහිටියන් විදියට අම්ම තාත්ත වෙනකොට ඔබ පින්කම් කරනවා විතරක් නෙමෙයි. ඔබේ ළඟම ඉන්න දරුවන්ටත් මේ එයාගේ දෑතින්ම මේ පින්කම් කරන්න හුරු කරන්න එයාට. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය එක්තරා ළමයෙක් දවස් 7න් මිය යන්න හිටියේ ආයුවඩන කුමාරයා. දවස් 7න් මරණයට පත් වෙන ඉන්න මේ කුමාරයා දැස බුදුහාඳුර දැක්කා. දැකලා මොකද කළේ? බුදුහාඳුර දැක්කා මේ දරුවට අනතුරකට පත් වෙන තිබුණත් මේ දරුවාගේ මේ අනතුර වළක්වන්න පුළුවන් දෙයක් කියලා. බුදුහාඳුර කරේ ස්වාමීන් වහන්සේලා 12 විතර ලවා මේ දරුවා මැදි කරගෙන දවස් 7ක් පිරිත් කිව්වා. පිරිත් කිව්ව විතරක් නෙවෙයි මේ දරුවා ලවා ස්වාමීන් වහන්සේලාට දන ගහලා හොඳට දෑතින් වැන්දෙව්වා. මෙන්න මේ ආශිර්වාදේ නිසා දවස් 7න් මරණයට පත් වෙන හිටියේ මේ දරුවා කොච්චර කාල ජීවත් වෙලා තියෙනවද? මේ දරුවා අවුරුදු 120ක් ජීවත් වුණා. පින්නතුනි මෙන්න මේ වගේ කර්ම චක්‍රය අපට ධර්ම චක්‍රයෙන් වෙනස් කරන්න පුළුවන්. එනිසා ඔබත් නිතරම කල්පනා කරන ඔබේ දරුවන්ට ඔබට කොයි මොහොතේ මාරක අනතුරු තියෙද කියලා ඔබ දන්නේ නැහැ. අර අයිස්බර්ග් එකේ යට කැලේ ඔබට නොපෙනෙන වගේ ඔබට ඉදිරියේ හෙට දවසේ එන තියෙන අනතුරු මොනවද කියලා ඔබ දන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කෙනෙක් හිටියනම් උන්වහන්සේට පේනවා මේවා. නමුත් අපට ඒවා පේන්නේ නැහැ. අන්න ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළේ අපේ කර්ම ශක්තියෙන් කුසල කර්ම ශක්තියෙන් හැකිතා ශක්තිමත් වෙන විදිහට මෙන්න මේ දාණයෙන් ශක්තිමත් වෙන්න. අත්හැරීමෙන් පරිත්‍යාග සීලයෙන් ශක්තිමත් වෙන්න. එහෙම කළ පමණට තමන්ට මේ ආනිසංසය ලැබෙනවා. දෙවෙනි පින්කම තමයි සීලය. සිල්වත් බව. විශේෂයෙන් පංචශීලය හොඳට රකින්න. පංචශීලය ආරක්ෂා කිරීමත් එක්ක තව දුරටත් තමන්ගේ කුසලයේ ශක්තිමත් වෙනවා. තුන්වෙනි කාරණය මෛත්‍රී භාවනාව නිතරම වඩන්න. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා සීල සත්ත්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් නිතර මෛත්‍රී වඩන්න. දවසට විනාඩි 2කින් පටන් අරන් විනාඩි 5, විනාඩි 10, 20, පැය භාගය, පැය මෙහෙම වැඩි කරන්. මෙහෙම කිරීමත් එක්කම පින්නතුනි තමන්ගේ ජීවිතයේ හි ලෞකික කුසලය අයිස්බර්ග් එකේ යට කොටස ඉතාම ශක්තිමත් වෙනවා. අන්නේ ශක්තිමත් වීම නිසා තමන්ට මාර කනතුරු බාධක එන්න තියෙනන් ඒ බොහොමයක් වැළකීලා යනවා. හැබැයි හිතන්නේ පස්සියරම දේවල් වලින් ඔබට නිදහස් වෙන්න පුළුවන් කියලා. සමහර කර්ම ශක්තියෙන් තියෙන අපට වෙනස් කරන්න බැරි ඒවා. අපි වගේ සාමාන්‍යයට විතර නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුටවත් වෙනස් කරන්න බැරි සමහර කර්ම ශක්තියෙන් තියෙනවා. ඔබ අහලා ඇති බුදුහාඳුර ජීවමාන කාලේ කොසල් රජතුමාට පුතෙක් හිටියේ විදුඩබ කියලා. මේ විදුඩබ කුමාරයා බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් ඝාතනය කරන්නව තුන් පාරක්. ශාක්‍ය වංශයෙන් ඝාතනය කරන්න. බුදුහාඳුර තුන් පාරක්ම උත්සාහ කළා මේක වළක්වන්න. බුදුවරයෙකුටත් බැරි වුණ පින්නතනේ. බුදුහාඳුර දැක්ක මේ අය අතීතයේ සාමූහිකව කරපු කර්මයක් දැන් මේ විපාක දෙන්න සූදානම් කියලා. බුදුහාඳුර හතරෙන් දවසේ ගියේ නෑ. අර විරුඩබ කුමාරයා මහානම ශාක්‍ය ඇතුළු ශාක්‍ය වංශයේ කිහිප දෙනෙක් හැරෙනට බුදුහාඳුරන්ගේ ඥාතීන් වෙන මුළු ශාක්‍ය වංශයක් ඝාතනය කළා. බුදු කෙනෙකුටවත් වළක්වන්න බැරි වුණා. නමුත් පින්නතුනේ එවැනි තත්ත්වයකට උනත් ධර්මයේ තුලින් අපට රැකවරණයක් තියෙනවා. මොකද රැකවරණය? ඒ ශාක්‍ය වංශිකයන් පින්නතුනේ ධර්මයේ සඳහන් වෙනවා ඔවුන්ට පුළුවන්කම තිබුණා අර විදුඩ කුමාරට එරෙහිව යුද වදින්න. නමුත් ඔහු යුද වැදිලා නැහැ. ඔවුන් කල්පනා කරලා තියෙනවා අපි බුදුහාඳුරන්ගේ ඥාතීන් අපි මේ වගේ අය විදියට අනිත්‍යගේ ජීවිතවලට හානියක් කරන්න හොඳ නැහැ කියලා. හැම දිනෙකම හොඳට ධර්මයේ හිත පිහිටුවාගෙන ඉඳලා ඒ මිය ගියපු සියලුම දෙනා දිවි ලෝකේ ගියා කියලා සඳහන් වෙනවා. මෙන්න මේ වගේ පින්තුනි. අපට ජීවිතය ඇතැම් විට ජීවිතයේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මරණය ජීවිතේ ලොකුම අභියෝගය කියලා. පින්තුනි බුදුහාඳුරන්ගේ ධර්මයේ තේරුම් ගත්තොත් ඔබට තේරෙයි මරණය කියන එක ජීවිතේ ලොකුම අභියෝගය නෙවෙයි. එහෙනම් මොකද අභියෝගය? ජීවිතයේ තියෙන ප්‍රධානතම අභියෝගය තමයි පින්නොත්නි මරණයට පත් වුණාට පස්සේ දුගතිගාමි වෙන්න තියෙන අවස්ථාව. මනුස්ස ලෝකයෙන් පල්ලෙහාට සතර අපායට යන්න තියෙන අවස්ථාව තමයි ජීවිතය අභාග්‍ය සම්පන්නම ජීවිතය අභියෝගාත්මකම කාරණේ. ඇතැම් විට මේ පුතා මෙතන අවුරුදු 20 ගණක් විතර ජීවත් වෙන්නේ නැති නේද? ඇතැම් විට ඒ දරුවා විශේෂයෙන් මේ වගේ වයස්වලදී මේ යන බොහෝ දෙනෙක් පින්නොත්නි දුගතිගාමි වෙන්නේ නැහැ සුගතිගාමි වෙන්නේ. ඒ හොඳ කර්ම ශක්තියකින් ඉන්න අය කුමන හෝ උපච්ඡේදක කර්මයකින් ජීවිතේට හානියක් වුණත් ඒ ඇයිට ලොකු රැකවරණයක් තියෙනවා. විශේෂයෙන් ඒ පින්වන්ත දෙමව්පියෝ හිටිය හොඳ දරුවෝ විදියට ඒයට ලොකු රැකවරණයක් තියෙනවා. ඒ අය මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්නේ නැහැ බොහෝ විට. ඒ සුගතිගාමි වෙන්නේ. අන්න ඒ ගැන හිතලා අම්මට තාත්තට යම්කිසි සැනසීමක් ඇති කරගන්න පුළුවන්. ඒ දරුවා මැතෙමිට අවුරුදු 80ක් ජීවත් වුණා නම් අවුරුදු 100ක් ජීවත් වුණා නම් ඇතැම් විට හිතේ අකුසල චේතන ඇති වෙලා දුගතිගාමි වෙන්නත් තිබ්බා. ඇතැම් විට අපට හිතන්න පුළුවන් දරුවා මේ වයසේ මිය ගියත් දරුවා දුගතිගාමි වුණේ නැහැ. දරුවා හොඳ තැනක ඉපදිලා ඇති. එහෙම අඩුපාඩුවක් තිබුණත් අපි කරන මේ පින්කම් වලින් දරුවා හොඳ තැනක ඉපදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනකොට ඒ දරුවාට ලොකු යහපතක්. ඒ ගැන හිතලා තමන්ට යම් කිසි දිය මානසික සැනසීමක් ඇති කරගන්න පුළුවන්. පින්තුනි මෙන්න මේ විදියට අර අයිස්බර්ග් එකේ යට කොටස වගේ ඔබ මේ ජීවිතයේ එන කරදර කම්කට වලින් නිදහස් වෙන කැමති නම් හැකි තාක් දුරට මෙන්න මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වලින් හැකි තාක් ජීවිතේ ශක්තිමත් කරගන්න. අපට ගහකින් ගෙඩියක් මලක් කොළක් ඕන නම් ගහේ කෙළවරේ අතුරෙන් ඇද්දට ගෙඩි මල් එන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? කරන්න ඕන ගහේ මුලට අපි පස් ටික, වතුර ටික, පොර ටික දාන එකයි කරන්න ඕන. අන්න ඒ වගේ අපේ ජීවිතයේ සාර්ථකත්වය බලාපොරොත්තු වෙනවා නම් ජීවිතයේ අනාගතේන කරදර කම්කටොළු වලින් නිදහස් වෙන කියලා ඔබට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔබ ප්‍රාර්ථනා කරාට විතරක් ඔබ හුඟාක් රැකී රක්ෂා කරාට විතරක් ඉහළ විශ්වවිද්‍යාලවලින් උපාධි ගත්තට විතරක් ඔබ සාර්ථක වෙන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? කරන්න ඕන ඔබේ ජීවිතයේ නැමැති මේ ගහේ මුලට මේ දානය පරිත්‍යාගය සිල්වත් බව මෛත්‍රී වැඩි වීම නැමැති මේ පස් ටික පොර ටික වතුර ටික ඔබ ලං කරන්නට ඕන. අන්නේ ටික ලං කරනකොට ඔබට කර්මෙන් ලබා දෙන්න පුළුවන් ඉහළම වාසි ටික ඔබට ලැබෙනවා. ප්‍රාර්ථනා කළත් නොකළත් ලැබෙනවා ඒක. ඒ විතරක් නෙවෙයි මේක තමයි ලෞකික කුසලයේ කියලා කියන්නේ මණ්ඩෙන් ලෙවල් එකේ කුසලය. බුදුහාඳුරන්ගේ දහම කියලා කියන්නේ මෙන්න මෙතන ඉක්මවල ගිහිල්ලා ඊළඟට ලෝකෝත්තර කුසලයේ පැත්තට අපේ හිත යොමු කරන එක. ඒ කියන්නේ මනසට දුකක් එනවනම් ඒ දුක ඇති වෙන අවස්ථාවේදී ඒ දුකෙන් නිදහස් වෙන මොකද්ද කරන්න ඕන කියන කාරණේ. දැන් බලන්න ඔබේ නමින් මිය ගිය පුතා ජීහන් පුතුණුවන් ගැන හිතනකොට ඔබට දුකක් ඇති වෙනවා. කල්පනා කරලා බලන්න ඒ දුක ඇති වෙන වෙලාවේදී ඔබේ මනසේ ස්වභාවය මොකද්ද කියලා. මොකද්ද මනසේ ස්වභාවය? පුතා ගැන හිතනකොට ඔබේ ඇසට කඳුලක් එනවනම් ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒ පුතාගේ අතීතයේ වෙච්ච සිදුවීමක් ඔබ සිහි කරලා ඒ සිද්ධිය දැන් සිදුවෙන සිදුවීමක් විදියට දැකලා අවිද්‍යාවෙන් අවිද්‍යාව තුළ ඉඳීම නිසායි මේ දුකටපත් වෙන්නේ. පුතා ගැන දැන් තියෙන සිද්ධිය ගැන හිතලා නෙවෙයි ඔබ දුකටපත් වෙන්නේ. පුතා ඇතැමිට දැන් ඉන්නේ මනුස්ස ලෝකේ කෙනෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන් සමහරට. දිව්‍ය ලෝකේ කෙනෙක් වෙලා ඉන්න පුළුවන්. දැන් ඉන්න තත්ත්වය ගැන නෙවෙයි ඔබ ඇත්තටම දුක් වෙන්නේ. දුක් වෙන මොකක් පිළිබඳවද? ඒ පුතාගේ සෙල්ලම් කරපු බඩු ටිකක් දිහා බලලා, ඒ පුතාගේ ඇඳුමක් දිහා බලලා, ඒ පුතාගේ පින්තූරයක් දිහා බලලා, ඒ අතීතයේ සිදුවෙච්ච සිද්ධියක් දැන් මනසින් සිහි කරලා, ඒ සිද්ධිය දැන් සිදුවෙන දෙයක් විදියට දැකලා තමයි දුකටපත් වෙන්නේ. එහෙනම් පින්වත්නි මේ දුකෙන් නිදහස් වෙන්න පටාචාරාව කිසා ගෞතමීල වැනි අය මේ දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේ දුකෙන් නිදහස් වෙන්නේ මෙන්න මේ යථාර්ථය තේරුම් අරගෙන. කොහොමද යථාර්ථය තේරුම් ගන්නේ? කොහොමද මේ දුකෙන් නිදහස් වෙන්නේ? මෙන්න මේ සිතුවිල්ල මේ දරුවා ගැන හිතනකොට මේ දුකටපත් වෙන්න තියෙන හේතුව හිතනකොටම ඔබ සතිපට්ඨානය තුල නම් ඉන්නේ, වර්තමානයේ තුල සිත පිහිටුවාගෙන නම් ඉන්නේ. ඔබ දන්නවා මේ මොහොතේ පහළුනේ මන ආයතනයයි ධර්ම ආයතනයයි මනෝ විඥානයයි. නැත්තම් මනසත් සිතුවිලි දෙක එකට එකතු වෙලා මේ මොහොතේ විඥානයක් පහළුණා. ඒ පහළ වෙච්ච විඥානය මේ මොහොතේ මහටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් දරුවා ගැන සිහි කරන්න පුළුවන්. දරුවා මතක වෙන්නේ නැහැ. නමුත් ඒ මොහොතේම දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. දෙන්නතුනි මෙන්න මේ දහමක් තුලින් තමයි මරණ හයක් සිදුවෙච්ච පටාචාරාවැනි අය දුකෙන් නිදහස් වුණේ. දරුවෙක් නැති වෙලා මහත් වේදනාවෙන් සිහි විකල් වෙලා හිටිය කිසා ගෞතමී මැනි අය දුකෙන් නිදහස් වුණේ මෙන්න මේ දහම් තුරට ඇවිල්ලා. ඒ නිසා පින්නතුනි අපේ ජීවිතයේ කුමන දේ නැති වුණත් ඔබ අහලා ඇති ශ්‍රී ලංකාවේ සිදුවෙච්ච සුනාමි වෙලාවේදී සමහර කෙනෙක් කඩේ ගිහිල්ලා ගෙදර ඉඳලා කඩේ යනවා. කඩේ ගිහිල්ලා ගෙදර ඇවිල්ලා බලනකොට ගෙදර තිමිච්ච තැනක්වත් නැහැ. උපැන්න සහතික ඉඳන් සියල්ලක්ම මොහොතට ගිහිල්ලා. එහෙම ජීවිත කොච්චර සිදුනාදනේ? පින්නතුනි මෙවැනි ජීවිත තමයි අපි මේ ගත කරන්නේ. අන්න එවැනි ඉරණමක් ඉදිරිපිට තියාගෙන ඉන්න අපට මේ සද්ධර්මයෙන් විතරයි පින්නතුනි අපට රැකවරණයක් තියෙන්නේ. අපි හොඳට ඉගෙන ගත්තයි කියලා, අපට දරුවෝ හුඟක් හිටියයි කියලා, වාහනයක් ගෙදරක් තිබ්බයි කියලා අපට දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒ ටික අපට ඕනේ දෙන්නේ දා කන්න බොන ටික ඇඳුම් පැළඳුම් ටික ලබා ගන්න විතරයි. දුකෙන් නිදහස් වෙන්න නම් පින්නතුනි මෙන්න මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනේ දේශනා කරන මෙන්න මේ ධර්මයේ තුලට එන්න. ජීවිතේ බොහෝ දෙනා පින්නතුනි ධර්මයට ආවේ මෙන්න මේ වගේ ජීවිත අභියෝග ආපු වෙලාවේදී. තමන්ගේ ළඟම ඉන්න ස්වාමි පුරුෂයා, භාර්යාව, අම්මා තාත්තා, දරුවා මිය ගිහිපු වෙලාවේදී තමයි බොහෝ දෙනා ජීවිතයේ සම්පූර්ණ පරිවර්තන වෙලා තියෙන්නේ. මෙන්න මෙවැනි ජීවිත අනතුරක් එනකම් පින්නතුනි ඇත්තෙන්ම අපි මහ පොළොවේ නෙවෙයි ඉන්නේ. අපි මහ පොළොවේ උඩ ඉන්නේ. අපි සිහින ලෝකවල ඉන්නේ. අන්නේ සිහින ලෝකවලින් මිදලා ජීවිත යථාර්ථය අපි දකින්නේ මෙන්න මෙවැනි ජීවිත අනතුරක් වෙච්ච වෙලාවේදී. ඒක අද මේ ගෙදරට වෙන්න පුළුවන්. ඒක හෙට දවසේ ඔබේ ගෙදරට වෙන්නත් පුළුවන් ඒක. ඒ නිසා හිතන්නේ මේ ගෙදර මේ අම්මට තාත්තට වෙච්ච සිදුවීමක් විතරයි කියලා. හෙට දවසේ මේකම ඔබටත් වෙන්න පුළුවන්. අන්න ඒ වෙච්ච වෙලාවේදී ඔබටත් මේ දුක විඳින සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ අන්නේ දුකේ නිදහස් වෙන්න. ඒ හෙට දවසේන දුක් ටිකෙන් අද දවසේම නිදහස් වෙන ධර්මයක් පුරා සාර සංඛේ කාලපලක්ෂය පෙරම් පුරලා ඇස් ඉස් මස්ලිය දන් දීලා අපට අනාවරණය කළ දුන්නේ මෙන්න මේ වගේ වටිනා ධර්ම. අන්නේ ධර්ම තේරුම් ගත්තොත් පින්නතුනි අපට මේ මොහොතේම දුකේ නිදහස් වෙන්න පුළුවන්. ඕනෑම සිතුවිල්ලක් තමන්ට දුක් පීඩා ගෙන දෙන සිතුවිල්ලක් මනසට පහළුණා නම් පහළුණා කියන්නේ අපි හිතන්නේ බාහිර රූපයක් තියෙනවා පුද්ගලයෙක් ඉන්නවා දෙයක් තියෙනවා කියලා. නමුත් ඒ කියන්නේ සිතුවිල්ලක් විතරයි පින්නතුනි. ඒ සිතුවිල්ල ආශ්‍රයෙන් මේ මොහොතේ ඒ අත්දැකීම අපට ආවේ. ඒ අත්දැකීම අනිත්‍යයි. ඒ අත්දැකීම මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. ඒක අතීතයෙන් වර්තමානයට එන්නෙත් නැහැ. වර්තමානයෙන් අනාගතයට යන්නෙත් නැහැ. ඒක මේ මොහොතේ හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙනවා. අපේ ජීවිතය කියන්නේ එක වර්තමානයේ එක සිතුවිල්ලක් විතරයි. ඔබ දරුවා ගැන හිතනකොට සම්පූර්ණ ජීවිතය ඔබේ ඒ ළමයා වෙන්න පුළුවන්. නමුත් ඊළඟ සිතුවිල්ල ඔබ gedara ගැන හිතනකොට ඔබේ ජීවිතය gedara. ඊළඟ සිතුවිල්ල ඔබේ රැකියාව ගැන හිතනකොට, ඔබේ වාහනය ගැන හිතනකොට ඒ සිතුවිල්ල මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ නිසා වර්තමානයේ තුල හරියට ඒ සිතුවිල්ලෙහි අනිත්‍යතාවය දකින්න සතිපට්ඨානය තුල ඉඳගෙන ඒ සිතුවිල්ලෙහි හට ගැනීම නිරුද්ධ වීම දැක්වතින් ඔබට එක දරුවෙක් නෙවෙයි පින්නතුනි දරුවෝ 10 දෙනෙක් වියෝ වේදී වුණත් දුක් නොවන විදියට අකම්පිත මනසක් ඇති කරගන්න පුළුවන්. මෙන්න මෙවැනි දහමක් පින්නතුනි අපට ලැබිලා තියෙන නිසා ප්‍රමාදීව අපි මේ කාරණේම සිහි කරගෙන පින්නතුනි ඉක්මනින්ම අපි ධර්මයේ හැසිරෙලා අපි මේ දුකෙන් නිදහස් වෙන උත්සාහ කරමු. ඒ අතර මේ සිද්ධ කරන පින්කම් ජීවිත කාලය පුරාම පින්කම් සිද්ධ කළා. ඒ දරුවාට අපි පින් අනුමෝදන් කරමු. ඒ දරුවා සසර කොතන හරි තැනක පින් බලාපොරොත්තු වෙන සිටිනවා නම් මේ පින් අනුමෝදන්ව ඒ දරුවා සුගතිගාමී වේවා, සසර දිගාසිරි සම්පත් ලබා ගනිවා. ඒ විතරක් නෙවෙයි ඔබ වගේම දුක් පීඩා විඳින අප්‍රමාණ අම්ල තාත්තල මේ ලෝකේ ඉන්නවා. දරුවෝ නැති වෙලා එක්කෙනෙක් නෙවෙයි ඇතැමිට දරුවෝ 4-5 දෙනෙක් නැති වෙලා දුක් විඳින අම්ල තාත්තලා මේ ලෝකේ අදත් ඉන්නවා. අන්න ඒ සියලු අම්ල තාත්තලගේ දුක් පීඩාත් නිවෙන්නට මේ පින්කම උපකාරයක් වේවා. ඒ මිය ගිහිපු සියලුම දෙනා මේ පිනෙන් සුවපත්ව සසර සුගතිගාමීව අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ පෑන් වඩල පින් අනුමෝදන් කරමු. මේට අවුරුද්දකට කලින් මිය ගිය ආදරණීය පුතුණුවන් ජහන් මාපටුන පුතුණුවන් ඇතුළු යම් තාක් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන සිටිත්නම් ඇතැම් විට තවත් ඒ වගේ පින් තුන නැති තමන්ගේ දරුවන් මිය ගිහිල්ලා ඉතින් ඒ අත් කල්පනා කරන්න ඔබේම දරුවා වෙනුවෙන් ඔබේ නිවසේම කරූ පින් කමක් කියලා හිතන්න. ඒ වගේම අම්ම තාත්තා මිය ගිහිපු ඇත්තන් ඇති එය සිහිපත් කරන්න තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් තමන්ගේම නිවසේ කරන පින්කමක් කියලා හිතන්න. එහෙම හිතලා මේ ඊටාම පිරිසුදු සිතින් පන්සිල් සමාදන් වීමෙන් සම්බුද්ධ පූජා පැවැත්වීමෙන් සංඝ සතු අටපිරිකර සහිත දානයක් පූජා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල හේතුයෙන් මිට වසරකට කලින් මිය ගිය ජිහාන් මාපටුන පුතුණුවන් මේ පින් අනුමෝදන් වේවා. මේ පින සුවපත් හැකි සියලු ඥාතීහුද සීල සත්‍යෝද මේ පිනින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. යතවාරි වහා පුරා පරිපූර්ණති සාගරං ඒව මේවයිතෝ දින්නම් වේතානං උපකම්පති. උන්නමේ උදකං වට්ටං යතානින්නම් පවත්තති ඒව මේවයිතෝ දින්නම් වේතානං ආරෝග්‍ය සම්පන්නේ සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පන්නේ හිමිනාතේ සමිජ්ජතු. රැස් කරගත් මේ සීල පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පින්කමට සහභාගී වුණු අතහිට දුන්න හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදයෙන් සැලසේවා. එවාගේ මිය ගිය ජිහාන් කුතුණුවන් කිසියම් මෞකුසක පිළිසිඳගෙන සිටිත්නම් කිසියම් උපතක් ලබා සිටිත්නම් ඒ උපන් ස්ථානයෙහි ඒ දරුවාව ආරක්ෂා කර දෙත්වා. ඒ දරුවාගේ සසර ජීවිත සුවපත් වන්නට දෙවියෝ ආරක්ෂා කර දෙත්වා. ඔබ හැම දෙනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ගාථාව කියලා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, සනත් සිනවර්ධන මහත්මයාත් ශානි නෝනා මහත්මියත් හිතේ සැනසීම ඇති කරගන්න තමන්ගේ ආදරණීය පින්වන්ත පුතුණුවන් වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුකම සිද්ධ කළා. ඉතින් ඒ පුතුණුවන් වියෝ වෙලා වසරක් ගත වෙන අවස්ථාවේදී ඒ පුතා වෙනුවෙන් ඉතාම ලස්සන පින්කමක් කළා. පුතා කොහේ හිටියත් ඒ දරුවාට පින් වැඩෙන විදියට, සසර ජීවිතයේ සුවපත් වෙන විදියටත්, ඒ වගේම මේ රැස් වෙච්ච අනිත් හැම දරුවන්ටමත් ආශිර්වාදයක් වෙන විදියටත්, ඒ වගේම ලෝකයේ පුරාම සිටින ලෙඩ රෝග වලට පත්වෙන දූ දරුවන්ට ආශිර්වාද වන්නටත්, මගේ දෑතින් මගේ නිවසේ හොඳ ලස්සන පින්කමක් සිදු කරා කියලා හිතේ සැනසීම ඇති කරගන්න රැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු.